හැමෝම පින් කරන්නේ අලෝභයටනේ. හ්ම්. අලෝභය වෙනුවෙන් තමයි පින් කරන්නේ. එහෙම තමයි බුදුවරු දේශනා කරන්නේ. කිසිම තථාගතයන් වහන්සේ නමක් ලෝභයට පින් කරන්න කියලා නැහැ. හැබැයි ලෝකේ 99%ක්ම පින් කරන්නේ ලෝභයට. දන්නව මේක කෙරුවත් මේක හම්බෙනවා. හ්ම්. මේ විදිහට කෙරුවොත් දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. මේම කෙරුවොත් සුගති ගාම වෙනවා. මේම කෙරුවොත් මේ වගේ පින්කම් කෙරුවොත් මම නිරෝගිමත් වෙනවා. අපේ ලෙඩු සනීප වෙනවා. විභාග පාස් වෙනවා. රස්සාවල් දියුණු වෙනවා. ආදායම් වැඩි වෙනවා. ඒතකොට මේ මිනිස්සු කවදාවත් අලෝභයට නෙමෙයි පින් කරන්නේ. ලෝභයට. පූජාව තියනකොට ගාතාවල් කියලා. ඒක තුලින් සතුට තෘප්තියක් ලබනවා නම් ඒක ආමිසය. පිරිකර පන්දා තිබ්බම පුදුමාකාර සන්තෝෂයක් එයාට. හරි ආසයි. දැත් වට්ටි, පළතුරු වට්ටි, කැවිලි වට්ටි, බේසජ්ජ වට්ටි 2500ක් විතර පොලිමි අරගෙන එනවා. හරි සන්තෝසයි. ඒක ආමිසේ. ඒක ආමිසේ. හැබැයි ඒ කරන හැම පූජාවක් වලින්ම සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒ පූජාව තුළ එයාගේ පාරමිතාව දකිනවා. ඒක තුළින් ශාසනයේ අභිවෘද්ධිය දකිනවා. සියලු සත්‍යයන්ගේ නිරෝධය දකිනවා. ඒක ප්‍රතිපත්තිය. මම බුදුහාමුදුරන්ට මල් පූජා කළා. මම මල් පූජා කළා කියලා සතුටුනොත් ඒක ආමිසය. මම බුදුහාමුදුරන්ට මල් පූජා කළා. මල් පූජා කරන්න මම ඉපදුනා. ඒ ඉපදීම දුකක්. මල් පරවෙනවා. මමත් පරවෙනවා. ඒ කියන්නේ මමත් මැරෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා. ඒ සතරමා නිමිති ඒ මල් වලින් දකින්න පුළුවන් නම්, ඒකට සාපේක්ෂව ඒක කමඨාණ කරගෙන මාර්ගය වඩන්න පුළුවන් නම්, ඒක තුළින් යගේ නිරෝධය වඩන්න යා දක්ෂ නම් ඒක ප්‍රතිපත්තිය. පූජාමි බුද්ධං කුසමේන නේන කියලා තමයි කියන්නේ. හැබැයි එයා කවදාවත් ආමිසිය තුල නැහැ. එයා ප්‍රතිපත්තිය තුල ඉන්නේ. ඒකෝර දැන් මෙච්චර මේ පූජා වලට නැඹු වෙලා තියෙන්නේ මොකද්ද ඒක වෙන්නේ? මිනිසුන්ට නිවන් දකින්න බෑ කියලා ස්ථීර සංකල්පයක් ඇතිලා තිනවා. ඔව්. ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤුහීති. මොකද්ද මේක? ධම්මගාතාව. ඒකේ කියනවා ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ටිකෝ අකාලිකෝ. මේකට කාලයක් නැහැ, සීමාවක් නැහැ. ඕනම කාලයක, ඒ කියන්නේ බුද්ධ කාලෙ නෙමෙයි, අබුද්ධෝත්පාද කාලේ, පන්සිල් නැති කාලේ, සිල් නැති කාලේ, රාතුන් නැති කාලේ, කිසිම ධර්මයක් නැති කාලේ යම් කිසි කෙනෙක් ඉපදිලා, අනේ මේ කාරි කරදරයක් නේ. පොඩි එකෙක් හම්බුණා ගිය අවුරුද්දේ, දැනුත් එකෙක් හම්බුණා මේ අවුරුද්දේ. අනේ මේ විදිහට මුන්ට කණ්ඩ බොණ්ඩ දීලා මේක මොකද්ද මේ කරදරේ? මේක හරියන්නේ නැහැ කියලා මේ ඉපදීම පිළිබඳව, ලෙඩ පිළිබඳව, වයසට යාම පිළිබඳව එයාට මොනවාරි දුකක් තේරිලා, මේක ඉතින් කොහොමද මැරෙනවනේ, තේරුමක් නැහැනේ මේ වැඩේ, මොකටද නිකන් කකා මේ බඩගින්නේ ඉවර වෙන්නේ නැහැනේ, නිදාගත්තට නිින්ද ඉවර වෙන්නේ නැහැ, පහුවෙන්දට නිින්දෙනවනේ, මේ කරදරේ නිදාසෙන්න ඕනේ කියලා මොනවාරි කන් නිමිත්තක් යට පහළ වුණත් එයාට පුළුවන් නු පසේබුදු මාරාතෙන් කියලා පිරිනිවන් පාන්න. එහෙනම් මේ ධර්මයට කාලයක් කිසිම දෙයක් තීරණය වෙලා නැහැ. දැන් බුදුහාඳුරෝ ඉපදුනේ බුද්ධ කාලෙද? බුද්ධ කාලේ කොහොමද බුදු වෙන්නේ? සාසනය පවතිනවා නම් සාසනය පිරියනවා නම් ඒ කියන පිරියන කාලේ පවතින කාලේ කියන දෙකේම බුදුවරු පාළ වෙන්නේ නැහැ. පසේ බුදු සම්මා සම්බුද්ධ පාළ වෙන්නේ නැහැ. රාත් විතරයි. එහෙනම් බුදුවරේ පාළ වෙන්නේ මොන කාලෙද නේද? අබුද්ධෝත්පාද කාලය. බුදුවරු නැති කාලය. රාතුන් නැති කාලය. චතුරාර්ය නැති කාලයක්. ආර්ය අෂ්ටාංග මාර්ගය නැති කාලයක්. මේ වගේ අබුද්ධෝත්පාද කාලයකළු මහ බෝධිසත්වය පාළ වෙලා සම්මා සම්බුද්ධ වෙන්නේ. එතකොට අබුද්ධෝත්පාද කාලේ බුදු වෙන්න පුළුවන් නම් බුද්ධෝත්පාද කාලේ 84 දා තිනකොටයි සෝතාපන්න වෙන්න බැරි. ඇයි සකෘදාගාමී අනාගාමී හරියට වෙන්න බැරි? මේ ටික තේරුම් ගන්න බෑ ඒ කට්ටියට. ඒ කට්ටිය කියන දැන් සෝතාපන්න නෑ, දැන් ආර්යවරු නෑ. මේ කාලේ රහත් වෙන්න බෑ. හැබැයි මෙච්චර තිබිලා රහත් වෙන්න බැරිලු. අබ හැටේකවත් දාම් පදයක් නැතුව පස්සේක බුද්ධ වෙලා රහත් වෙන්න පුළුවන්ලු. බලන්න කොච්චර දුර්වලද කියලා මේ මිනිස්සු. එහෙම හිතලා අර පිංකම් කරනවා. එහෙම. දර ගාල උඩ පැනලා තෙල් ඉඳලා ඒ කරේ තියන් ගිහලා පාම් පත්තු කරලා හඳුන් කුරු ලස්සය පත්තු කරලා පිච්ච මල් පූජා තියලා ලස්සයක් නෙළුම් මල් පූජා කරලා විශාල පළතුරු දෑත් වැටි පූජා කරලා මේ විදිහට මිනිස්සු පිංකම් කරලා කියනවා කොහොමද සුගතියට යන්න ඕනේ? දිව්‍ය ලෝකේ නැයි නිවන් දකින්න බෑ. දැන් බෑ කියලා කියන අබුද්ධෝත්පාද කාලේ කොහොමදවත් බෑ. ඇයි මෙච්චර බණ තිබිලා මෙච්චර කමටන් තිබිලා මේ මිනිස්සුන්ට මේ අඩුව හදා ගන්න බෑනේ? නිවන් දකින්න අපේ හාඳුන්නේ පර්වතගල් කඩන්න තියනවද? අලියට අපේ හාඳුන්නේ මේ ඇඳුම් මාන්න තියනවද? නෑනේ. ලිස්සන ගහේ කොඩිය ගලවන්න තියනවද? නෑනේ. Tamanට මිනිස්සු දැක්කම රාගය හදෙනවා. මේ ටික නේද හදන්න තින්නේ? අල්ලපු gedara මිනිස්සයාට වඩා පෝසත් වෙන්න තියන මේ ලෝභය නේද හදන්න තින්නේ? අර මෝඩකමට මොකද්ද එකක් කළා ඌගෙන් ජීවිත කාලෙන් පරිගණ්ඩගෙන මේ ද්වේෂයනේ හදන්න තින්නේ මේක හදන්න බුදුගුරු වෙන්න ඕනේද මේ ටික මේ මනසට අදා ගන්න බැරුව මේ මනස කතාවක් වෙන මේ කාලේ රහත් වෙන්න බෑ ඒක gediya පිටින් අනිත් මිනිස්සු තිස්සාස කරගෙන අර වැවේ තින මල්ටික් ඔක්කොම කඩලම සාදු කී කීකින් කෑ ගන්නවා ඒක වරදක් නෙමෙයි අනාවෝධිය උපරිමකින් අවිද්‍යාව උපරිමකින් එතකොට නිවරට දැන් ඕකට මාර්ගඵල ලැබන්න පින ඇච්චර බලපාන්නේ නැද්ද දැන් මේ මිනිහෙක් කරා ඉපදුන සාමාන්‍ය අනිවාර්යෙන්ම ගොඩ දාන්න පුළුවන් ද හොඳට මේක කරගත්තා මගේ අත්දැකීම අපෙත් එක තපස් රැකපු කට්ටිය ඒ තපස් රැකින්න ආපු කට වයසක කට්ටිය තාවනේ දැන් වේදාතරියේම තපස් රැකින්න ආව අවුරුදු 48 විතර වෙලානේ 45 පැනලා ගොඩක් වයසයි එතකොට එහෙම අවිලත් ඒගොල්ල ප්‍රත්‍යක්ෂ කළානේ අවබෝධ කළානේ එතකොට මේ මොකද්ද මේකේ තියෙන කන්සෙප්ට් එක කියලා බැලුවාම මිනිසක් බව තියෙන්න ඕනේ. එයාට දුක නිවා ගැනීමේ වුමනාව තියෙන්න ඕනේ. මානසික ලෙඩ නැතුව මනස නිරවුල් වෙන්න ඕනේ. මේ තුන තියෙනවා නම් ඒකාන්ත වශයෙන් එයාට පුළුවන්. මනස අවුල් නම් මානසික ලෙඩෙක් නම් එයාට බෑ. දුක නිවා ගන්න වුමනාවක් නැහැ. ඒත් එයාට බෑ. සතෙක් නම් ඒත් බෑ. මේ තුන සම්පූර්ණයි කියලා කියන්නේ එයාට අපි කියනවා මේ eligible for නිබ්බාන. නිවනට එයා සුදුසුකම් ලැබලා එයාට පුළුවන් නිවන් දකින්න. එතකොට තියෙනවා දැන් ප්‍රශ්නයක් පින් නැහනේ. පින් මදි කියලා කියනවනේ. හරි පින් මදි. මොකටද පින් මදි? නිවන් දකින්න. හැබැයි කලින් කරපු පින් අනාගතේ අපි කරපුව පරිසම් දෙන්න තියෙන ඒ ටික උපාදිනේ කරගන්න බැරිද? අවදි කරගන්න බැරිද? නූපන් කුසල් උපදව ගන්න පුළුවන්නේ. නූපන් පින් උපදව ගන්න පුළුවන්නේ. මේ මා පොළවේ වැලි කැටයටත් වඩා අපි ඉපදුනා නම් පින් කොච්චර කරන්නේ නැද්ද? කුසල් කොච්චර කරන්නේ නැද්ද? ලස්ස වාරයක් සම්මා සම්බුද්ධ වෙන්නත් අපි පින් කරලා ඉවරයි. ඒක මිනිස්සු දකින්නේ ඇයි? ඒ ලයිස්තු අපි ළඟ නැහැ. කලින් මොනවද කළේ? ඊට කලින් මොනවද කළේ? ඊට කලින් මොනවද කළේ? ලයිස්තු නැති නිසා අපට බයක් තියෙනවා. මේ භවෙ මම මොකවත් කළේ නැහනේ. එහෙනම් මට පින් මදි. එයාට තේරෙන්නේ නැහැ. එයාගේ පින 70%ක් සම්පූර්ණ වෙන්නේ නැතුව මානසිකම ලැබෙන්නේ නැහැ. මේ කය ලැබුණයි කියලා කියන්නේ පින 70% පිරලා ඉවරයි. දුක දැනෙනවයි කියලා කියන්නේ පින 80% පිරලා ඉවරයි. ඒක නිරෝධ කරන්න අවශ්‍යතාවය ඇතුණයි කියලා කියන 90%ක් විතර පින පිරලා ඉවරයි. මේක තමයි පින මනින මීටරේ. කෙනෙක්ව දැක්කාම එයා කියන පින නැහැ අඳුරු මාන වෙන්න වෙන මොන සෝතාපන්න වෙන්න පින් නැහැ. රාත් වෙන අනේ අඳුර කොමුටවත් පින් නැහැ. මිනිසත් බව ලැබුණාද? ඔව්. සසර දුකයිද? ඔව්. නිවා ගන්න කැමති? ඔව්. 190 කම්ප්ලීට් නේ. මේ මනුස්සයට ඒක තේරෙන්නේ නැහැ. තවත් පිච්ච මල් ටික පූජා කළා, නෙළුම් මල් ටික පූජා කළා, අටපිරිකර පූජා කළා, දාන දීලා මේ මනුස්ස ආයි යනවා අර නැති පිනක් හදා ගන්න. ඒ වගේ ලක්ෂ වාරයක් පින් තියෙනවා. මේ මනුස්සයේ පිනෙන් වැඩ ගන්න. තම කියන්නේ. දැන් වඳිනකොට අපි මොකවත් කියන්නේ නැතුව ඉතින් පින අඩු වෙනවා. ඔව්. සමහර ගුරුවරුන්ට ලෝකෙ ඉන්න සියලුම ශිෂ්‍යෝ හැම රටේම ඉඳලා වඳිනවා. ඒ දිසාවට වඳිනවා. දැන් එයා දන්නේ නැහැ නේ වඳින බව. එයා සුවපත් ඒ වගේ. එදලා පින ඉවර වෙලා ඉවර නෙලා අන්තභාගයදලා එහෙම හැඹරිලා ගිලා මැරෙන්න එපායි. එහෙම වෙනවද? එතකොට එතන තියෙන විද්‍යාව මොකද්ද? වඳින කෙනා එයා වඳින්නේ මොන මානසිකත්වෙන්ද? ඒකට අදාළ පින එයා තුල නිර්මාණය වෙනවා. දැන් බුදුහාමුදුරන්ට අපි වඳිනවා. බුදුහාමුදුර කවදරය සුවපත් ඒ හාමුදුරුවා අරින් නේ රන්රල්පුරෙන් ආවේ නා සුවපත්. එහෙම කියනවද? එතකොට බුදුහාමුදුර රිප්ලයි කරන්නේ නැහැ නේ. එතකොට වඳින එක නවත්තනවද? ඇයි එහෙනම් වඳින එක නවත්තන්නේ නැත්තේ? දැන් විහාරයට ගිහලා හැමදාම වඳිනවා. බුදුහාමුදුර කවදාවත් ඇඟිල්ලෙන් හරි ඕම හරි කියන්නේ නැහැ නේ. පොඩි hinaවක් ගන්නවද බුදුහාමුදුර? නැහැ නේ. ඇස් වලින් හරි බුදුහාමුදුර සතුට ප්‍රකාශ කරනවා නැහැ නේ. සුවපත් වේවා කියන්නේත් නැහැ, නිදුක් වේවා කියන්නේත් නැහැ, නිරෝගී වේවා කියන්නේත් නැහැ. කැමැති නම් අඳපන් නැත්තම් බලයන් කියලා එහෙම කියන්නේත් නැහැ. ඇයි අපි වඳින එක නවත්තන්නේ නැත්තේ? රිප්ලයි එකක් නැතුව. රිප්ලයි එක තිබුණත් නැතත් අපි වඳින මානසිකත්වයට සාපේක්ෂව ඒ චේතනාවට අනුව කර්මය දෙනවා. ඔව්. හේතුව එයාට නෙමෙයි වඳින්නේ. මට ඒක තියෙනවා. කවුද එයාට වැන්දේ? දැන් ඔබ වහන්සේට මම වැන්දොත් ඔබ වහන්සේ හිතනවා මට වැන්දයි කියලා. එහෙනම් ඔබ වහන්සේට ප්‍රසිද්ධ වෙනවා. ඔබ වහන්සේට නෙමෙයි වඳින්නේ. බුද්ධ ප්‍රමුඛ ආර්යමා සංඝයාට. සංඝයාට නෙ වඳින්නේ. සංඝයාට වඳිනකොට ඒ වැඳුම ඔබ වහන්සේටයි තියෙන්නේ. පුද්ගලිකව ගන්න බෑනේ. පුද්ගලිකව ගන්න නම් මොනවද කරන්න ඕනේ? පන්සිල් අරගෙන සිවුරු ඇරලා ගිලා වැඳුම ගන්න ඕනේ. එතකොටයි පුද්ගලික හම්බෙන්නේ. මේක දැම්මට පස්සේ එයාට පුද්ගලික වැඳුම් ගන්න බෑ. ඒ වඳිනකොට සංඝයාට තමයි ඒක හම්බෙන්නේ. ඒ සංඝයාත් එක්ක ඔබ වහන්සේ තින්න නිසා ඒ නමස්කාරෙන් පොඩි කොටසක් හම්බෙනවා. සම්පූර්ණයෙන් හම්බෙන්නේ නැහැ. ඒක එයාට සාපේක්ෂයි. ඔව්. ඒක යාටනේ. දැන් මමනේ මාර්ගේ වඩන්නේ. එහෙනම් මට සාපේක්ෂනේ මං හිතන්න ඕනේ. එතකොට මට සාපේක්ෂ මේ වඳින කෙනා සංඝයාට වඳින්නේ කියලා හිතුවම ඒක මොකුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි එයා මේ හාමුදුරන්ටමයි වඳින්නේ කියලා කිව්වම ඒ වඳිනකොට ඒ හාමුදුරන්ගේ ගුණ වලට සාපේක්ෂව මට කර්ම දෙන්නේ. සංඝයාට කියලා ඇව්වම බුදුහාමුදුරුත් ඉන්නවා, සාරිපුත්ත මොග්ගල්ලාණන් ඉන්නවා. එහෙනම් මහා සංඝරත්න ආනිසංසයට හම්බෙනවා. සංඝයා වැඳගන්න ඒ කුසලයට හම්බෙනවා. එයා දුර්වල වුණත් මේ අපේ හාමුදුර අපේ පවුල කෙනා අපේ ලොකු අයියා කියලා හිතලා එයා වඳිනකොට ඒක අර පොඩි කුසලයක් තමයි. හැබැයි සාංගික දානය මම ඉච්චිතම් පච්චිතම් කියලා ගත්තොත් ඒක මට අයිති නෑ. මමයි සාංගික කරන්නේ. නමුත් අර වැඩිහිටියාගේ ඉඳලා ගිහිල්ලා කියලා අන්තිමට මට එනකොට මාළුත් නෑ පොළොසුත් නෑ හොදි විතරයි හම්බෙන්නේ. මමයි සාංගික කළේ කියලා මට ඒතර ගෑ ගන්න බෑ. බැන ගන්න බෑයි සංඝයාට තමයි මම සාංගික කළා කියලා. මට නෙමෙයි සාංගික කළා තියෙන්නේ. සම්පූර්ණ දානේ මට අයිති නෑ. හැමෝටම අයිති ඒක. එහෙනම් එයා සංඝයාට නමස්කාර කරනකොට මම තනියෙන් ඉඳලා ඒක ගත්තත් අර සාංගික කරනවා වාගේ. අරක සංඝයාට තමයි හම්බෙන්නේ. මට හම්බෙන්නේ නෑ. බුදුහාමුදුර කියන එක ප්‍රජාපතිට ප්‍රජාපති සංඝේ දෙම කියලා කියනවා. ප්‍රජා නෑ සංඝේ දෙන්න බෑ හාමුදුරනේ. ඔබ වහන්සේට දෙන්න ඕනේ. බෑ සංඝේ දෙම ප්‍රජාපති කියලා. බෑ භාග්‍යතුන් වහන්සේ සංඝයට දෙන මාන්සියලා ඇදුවේ සංඝයට දෙන්න බෑ ඔබ වහන්සේට දෙන්න ඕනේ. බුදුහාමුදුර කියන නෑ ප්‍රජාපති මේක සංඝයාට දෙන්න කියලා කියනවා. ඇයි? බුදුහාමුදුර දන්නවා ඒකේ කතන්දරේ ප්‍රජාපතිට තේරෙන්නේ නෑ. සංඝයාට දුන්නාම සියලු ආර්යවරුන්ට දුන්නා කියන ඒ ආනිසංසය මහත් ඵල එකක්. දැන් මෙයා බලන්නේ බුදුහාමුදුරට දුන්නා කියන කුසලයේ ගන්න එක බුදුවරයකට දුන්න ආනිසංසය විතරයි හම්බෙන්නේ. සංඝයාට දුන්නාම බුදුවරුන්ට දුන්න ආනිසංසයත් එක්ක අර සියලුම රාතන් වහන්සේලාට දුන්න ඒ සියලුම කම්බෙනවා. ලස්සය රාතන් වහන්සේලා ඇතුළු තථාගතයන් වහන්සේ කොච්චර ලොකු එකක්ද? ඒක දෙන්න දනවා ඒක තේරෙන්නේ නැහැ. ඒක බෑ සංඝයාට දෙන්න බෑ හාමුදුරුවෝ. ඔබ වහන්සේට තමයි දෙන්නේ.